මේ වන විට උතුරු පළාතේ කාලගුණ තත්ත්වයට බලපෑම් ඇති කරමින් අන්තර්නිවර්තන අභිසාරී කලාපය දිවයිනට උතුරු දෙසින් පවතිනවා. දිවයිනේ අකුණු සමග වැසි තත්ත්වය වැඩි කරමින් ඒ ක්‍රමයෙන් දකුණු දෙසට ගමන් කරයි අපේක්ෂා කිරීම හෙට සිට නැවත වරක් විවිධ ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. අද දිනේදී උතුරු පළාතට විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, සබරගම සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි වාරකයට බලාපොරොත්තු වෙන්න පුළුවන්. සිසු ප්‍රදේශවල සවස දෙකින් පමණ පසු තැනින් තැන ගිගුරුන් සහිත වැටි වර්ධනය වෙන්න පුළුවන්. ගිගුරුන් සහිත වැටි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නන්ට ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.